දරනු ලබන පින්නතුනි, ශ්‍රී ලංකා වාසී, ලෝක වාසී, ධර්මානුසාරී පින්නතුනි, අපි හැම දිනාටම දලෝ යහපත පිණිස පවතින ධර්මය පිළිබඳව අවධානය යොමු කරගෙන ජීවිතේ ලස්සන කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළුමහත් ලෝකයේම සිටින මිනිසුන් මිනිසත් බව ලබා ඇති සිටින සියලුම ප්‍රඥාවන්තයන් උදෙසායි. ආගමකට ජාතියකට වර්ගයකට නෙමෙයි, මානව ධර්මය තථාගත මේ ලෝකේ තත්තාකාරයේ පවතින ධර්මය තමයි මනක්කල්පිත භවින් තොරව ජීවිතය හැඩගස්ව ගන්න, ලස්සන කරගන්න, තමන්ගේ නුවණ මෙලව සසර හදාගන්න මඟ පෙන්වන උපදේශය තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. සද්ධර්මයේ නොමැති නිසා, මිත්‍යා දෘෂ්ටිය ලෝ ඇති නිසා තමයි හැමදාම යුද ප්‍රශ්න ගැටලු ලෝකේ පවතින්නේ. මිනිසුන්ගේ හදවත්වල සද්ධර්මය පවතී නම් මේ කිසිදු ගැටලුවක් ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. ඒ නිසා නිවස තුල, ඒ වගේම ගම තුල, රට තුල, මුළු මහත් ලෝකයටම අත්‍යවශ්‍ය කරන කාරණය තමයි සද්ධර්මය. ලෝතර බුදුරජාණන් වහන්සේ ඉතාම කෙටියෙන් ධර්මකාමී පුජ්‍යලයා සහ අධර්මකාමී පුජ්‍යලයා, සැබෑම පූජකයා, එහෙම නැත්නම් භික්ෂුව, එහෙම නැත්නම් මුනිවරයා කියන්නේ කවුද යන්න පිළිබඳව දේශනා කරන ලද දහම්පදයක් තමයි ඔබ අද මාතෘකා ගාථා වශයෙන් ශ්‍රවණය කළේ. ඉවසීම සංඛ්‍යාත ශාන්තිය ඇති තපස උතුම්ය, ශාන්ති ලක්ෂණ නිර්වාණය උතුම්ය, සියලු බුදුවරු වදාරන්නේ එම ධර්මය. අනුන් දිවි නසන තැනැත්තේ පැවිද්දේ නම් පූජකයෙක් නම් නොවේ යන අදහස දෙන ගාථා ධර්මයක් තමයි අපි දේශනා කළේ. පින්නතුන්ට අපි පැහැදිලි කරන්න කැමති, අපේ දේශපාලන මහතුරුන්ට වේවා, ඉහළ පිරිස වේවා, පහළ පිරිස වේවා, සමාජයේ ඕනම ඉන්න කෙනෙකුට මේ පූජකයා කියන කෙනා කොහොමද අඳුනගන්නේ, පූජනීයත්වයෙන් අපි කොහොමද සලකන්නේ කියලා, කොහොමද මේ පූජකයා සහ අනිත් අය භේදණයකට වෙන් කරගෙන හඳුනගන්නේ කියලා. එවනම් බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව පෙන්වලා තියෙනවා, නහි පබ්බජිතෝ පරෝපගාතේ, මේ පූජකයෙක් වන්නේ නැහැ කිසි විටක අනුන්ගේ පණ නසන කෙනෙක්, එහෙම නැත්නම් සත්ව ඝාතනය කරන කෙනෙක් පූජකයෙක් නෙමෙයි. ඒත් අපි දකිනවා පින්නතුනි, අපේ මේ ප්‍රාණඝාතය නොකරන ස්වාමීන් වහන්සේලාත් එක්ක සරුවාගමික කියලා එකතු වුණාම මේ ප්‍රාණඝාතය කරන පුජ්‍යලයොත් ඒහා සමානෝම ඇතිරිලි දාලා වාඩි කරලා අපි පූජකයෝයි කියලා පිළිගන්නවා. ඒක නොකළ යුතු කාර්යයක් වෙනතුනේ, කවදාවත් ඒක නොකළ යුතුයි. මොකද මේ ප්‍රාණාතාදී අකුසල් වලින් වැළකීලා සීලෙන් ගුණෙන් පිහිටන ස්වාමින් වහන්සේ කෙනෙක් සමානවම මේ ප්‍රාණඝාතාදී අකුසල් වල යෙදෙන මේ මිනිස්සුයෝ යම් යම් පූජකයෝ සලකනව සමානව, ඒක මහා වරදක්, එහෙම නැත්නම් ඒක පාපයක්. ඒ නිසා අපි හොඳටම තේරුම් කර ගන්නට ඕන, විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකීච්ච කෙනෙක් පමණයි, ඒවට අනුබල නොදෙන කෙනෙක් පමණයි පූජකයෙක් හැටියට සලකන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ කාරණේත් අපි හිතේ පෙරදැඩි කරගෙන බුදුරජාණන් වහන්සේගේ මේ කාන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදಂತಿ බුද්ධා කියන මහා ගම්භීර අර්ථය තේරුම් කරගන්න යම් ආකාරයකින් අපි මහන්සි වෙන්න ඕනේ කියන එකයි අපිට කියන්න තියෙන්නේ. අපි හැම දිනාටම අවශ්‍ය කරන දෙයක් තමයි මේ කාන්තිය. එහෙම නැත්නම් නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීම කියන කාරණය. නිවන කියන වචනෙහි තේරුම තමයි දැවෙනවා කියන ගුණයෙන් වෙන්ව වාසය කරනවා, නිවි වාසය කරනවා. කවුරුත් ජීවිතේ දැවිමින් පවතින නිසා තමයි මේ නිවනක් හොයන්නේ. ඉතින් ඒ නිවන සමහර අය ලෝකේ අදෘශ්‍යමාන බලවේගවලට බාර දීලා ජීවිතේ නිස්කාරණේ ගෙවිල යනවා. කාල බීලා ඇඳලා පැලඳලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම පෙන්වන්නේ අත්තාහි අත්තනෝනාතෝ, තමාට තමා පිහිට කරගෙන නුවණ, ඥානය, සීලය, ගුණය, ධර්මය දියුණු කරගන්නට දර්ශන වේදයක් තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ. හැබැයි පින්නතුනි සුලබ නැහැ මේ ධර්මයේ සොයාගන්න. එහෙත් අද තාක්ෂණික ක්‍රමවේද ලෝකේ තියෙන නිසා මේ ධර්මයේ තොයරුම් ගන්නට පුළුවන්. දැන් මේ නිර්වාණ ධර්මයේ කියන මහා ගම්භීර ධර්මය මේ පැයක දේශනාවකින් අපිට පින්නතුන්ට ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරන්න බෑ. ඒ නිසා දේශනා බොහෝමයක් අහන්න ඕන. අද ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අපගේ දේශනා වුණත් ඔබට අන්තර්ජාලය තුලින් ශ්‍රවණය කරන්න පුළුවන්. එමිලි පිටියේ ආනන්ද තේරෝ කියලා සර්ච් කරොත් දේශනා සිය ගානක් ශ්‍රවණය කරමින් තමන්ගේ අවබෝධය දියුණු කරගන්න පුළුවන්. ඒකත් අපි මතක් කරනවා. මොකද හේතුව එක දේශනයක් අහලා අනේ කොටස විතරයි මම දැනගත්තේ. තව තව දහම් කරුණු මට ගැඹුරින් අවබෝධ කරගන්නට අවකාශය නැහැ කියලා හිතන්ට බෑ දැන්. ඒ නිසා ඒ භාග්‍යවන්ත කාලයක් තමන්ට ලැබිලා තියෙනවා. ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දාර්ශනිකයෙක්ගේ තමන්ගේ ධර්ම ප්‍රකාශනය ඉගෙන ගන්න ශ්‍රවණය කරන්න අවකාශය ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව ඥානයේ ගුණය වඩන්න ඕන. ඒ වගේම අපි කියන්න ඕන ශ්‍රී ලාංකික බෞද්ධ හැටියට අපි ශාසන ධර්මයේ පොත්ත පමණයි ගලවගෙන තියෙන්නේ තාම. ගහක පොත්තනේ. ඉතර පොත්තක් පමණක් ගලවගෙන පමණයි ඉන්නේ. ඒ කියන්නේ බෝධි පූජාවක් කරගෙන, ග්‍රහපලයක් දුරු කරගෙන, පිරිතක් පිරිත් තුලක් බැඳගෙන, පන්සිල් රැකගෙන පොඩ්ඩක් පොත්ත ගලවගෙන ඉන්නවා. නමුත් මේකේ එලෙකුත් තියෙනවා, අරටුවකුත් තියෙනවා පින්නතුනි. මෙන්න මේ අරටුව සහ එලය කියන එක පාදගෙන ඉස්සරහට යන්නයි අපිට තියෙන්නේ. මේදු මහරහතන් වහන්සේ වැඩම කළ මේ හස්තිපදෝපම සූත්‍රය දේශනා කරේ. ඒකට හේතුව තමයි මේ ලාංකිකයෝ හරි ඉක්මනින් රවට්ටන්න පුළුවන්. හරි ඉක්මනින් රැවටෙනවා. මොකද්ද හේතුවක් දන්නේ නැහැ. පරිසරයේ හේතුවද දන්නේ නැහැ. ඒ නිසා රවට්ටන්න පුළුවන් පුජ්‍යලය තමයි හැමදාම ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා ඒ රැවටෙන ගුණයෙන් මිදිච්ච බොහොම දාර්ශනික විදියට ජීවිතය දිහා බලන පුඤ්ඤලයන්ට පමණයි මේ ශාසන ධර්මයේ ප්‍රතිලාභය ලැබලා, සැනසෙල්ල ලැබලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ජීවිතේ සුවපත් කිරීම උදෙසා වන දේශනාවක් තමයි පින්නතුනි බුදුහාමුදුරන්ගේ දේශනය. දුකටපත් කරන්න නෙමෙයි තියෙන්නේ සැපටපත් කරන්න. හැබැයි ඉතින් මේ ධර්ම ප්‍රතිලාභයේ ලබන තුරු ඒක දන්නේ නැහැ. හැබැයි ලැබුවට පස්සේ නම් තේරෙයි අහෝ සැපතක් මේ ධර්මයේ හැරෙන්නට වෙන නම් සැපයක් ලොව නැත කියලා. එතරම් වටින දෙයක් වෙනතුනේ ධර්මයේ කියලා කියන්නේ. ඒ නිසා ධර්ම අවබෝධය පිළිබඳව ඒ මහන්සි වීම, කැපවීම කරලා තියෙන්න ඕන. සාමාන්‍ය පෙළ වෙනුවෙන් විශ්වවිද්‍යාල උපාධියක් වලින් ඔබ කරපු කැපවීම මම අහසන්න කැමැති. ඔබ ධර්මයේ වෙනුවෙන්, ධර්ම අවබෝධය වෙනුවෙන් සිද්ධ කරලා තියනවද කියලා. සල්ලි වේදම් කරලා පින්කම් කළාද කියන කාරණේ නෙමෙයි මම අහන්නේ. ඔබගේ ප්‍රඥාව, ඔබගේ නුවණ, ඔබගේ මනස විඩංගු කළාද ඒ වෙනුවෙන් කියන එක. ඒ නිසා අන්න එවැනි විඩංගු කිරීමක් ඔබ සිද්ධ කරන්න මොකද හේතුව? දහම හැරෙන්නට ඔබට වෙන පිහිටක් නැත. ඔබ දාලා යන බොහෝ දේවල් එකතු කර ගන්නවා. හැබැයි ඒවා දාලා යන්න වෙනවා මගේ කියලා හිතාගෙන හිටියට. නමුත් මේ ධර්මයේ කියන එක ජීවිතයට රස කරගත්තොත් ඔබට ඒක දාලා යන්න වෙන්නේ නැහැ. ඔබට සංසාරය අරයි යන්න පුළුවන්. පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. බොහෝ මිනිස්සු මගේ කී කියා ඉන්නේ ඇත්තටම තමන්ට ආйти නැති දේවල් වලට. සමස්ත ලෝකයේම මිනිස්සු එහෙමයි. තමන්ට ආйти නැති රටට මේක මගේ රටේ කියලා මැරෙන්න හදනවා. තමන්ට ආйти නැති ගමට මේක මගේ ගමේ කියලා යුද්ධ ප්‍රශ්න හදා ගන්නවා. තමන්ට ආйти නැති ශරීරයේ ඉඳගෙන මේක තමන්ගේ ශරීරයේ කියලා හිතාගෙන ඉතින් ජීවත් වෙනවා කලක්. තමන්ට ආйти නැති මහ පොළොවේ ගේ බිමේ ඉඳගෙන මේක මට ආйти කියලා හිතාගෙන මිනිස්සු කෝටි ගාණක් ඔය ගේ ඇතුලේ මිය ගියා. ඔය මහ පොළොවේ මිය ගියා. ඒ කිසිවෙකුට ඒක තමන්ගේ කියලා කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දැන් මේක අනුන්ගේ කියලා හිතන්න හරි තමන්ගේ කියලා හිතන්න හරි නෙවෙයි අපි කියලා දෙන්නේ. තත්ථාකාරය තේරුම් ගන්න අපිට සාධාරණ බුද්ධියක් තියෙන්න ඕන. තාම අවිද්‍යා සහගතව සිතන මේ ලෝකයේ ඉන්න මහා නරගම පුජ්‍යලයා තමයි මිනිසයා. ඒ කියන්නේ පින්නතුනේ කුරුල්ලෙක් අනිසිතයක් සිව්පාවෙක් හිතනවට වඩා මහා වෙනස් විදියකට මහා නරක විදියට හිතනවා. මේ මොහොතේත් අපි හුස්ම ගනිමින් ජීවත් වෙනවා. එහෙත් අපේ ජීවිතයේ අයිතිය අපි හුස්මට අයිතිය කියලා හිතන්න පුරුදු වෙන්නේ නැහැ. ඒකයි අසාධාරණ නරක විදියට හිතනවයි කියන එකේ අදහස. අපි ජලයේ දවසට ලීටර් 5ක් 6ක් බීලා ජීවත් වෙනවා. අපේ ජීවිතයේ ජලයට අයිති කියලා අපි හිතන්න අපේ හිතේ කොටසක් වෙන් කළා නැහැ. ඒ නිසායි අපි කියන්නේ මහා නරක විදියටයි මේ මිනිස්සු හිතන්නේ කියලා. හිරුගේ උණුසුම ලැබමින් ඒ උණුසුමෙන් අපි ජීවත් වෙනවා. අපේ ජීවිතයේ හිරුත් එක්ක සම්බන්ධයි හිරුටත් අයිති කියලා හිතන්නේ නැහැ. මහා පොළවේ සාරය අපි ආහාර වශයෙන් බීම වශයෙන් එකතු කර ගන්නවා. මහ පොළොවට අපිව අයිති කියලා හිතන්නේ නැතුව වෙනම ලෝකයක් හදාගෙන මම කියන මහා දෙවන්ත චින්තනයක්, මහා දෙවන්ත දෘෂ්ටියක්, සංකල්පයක් තියෙනවා. ඕක නිසා ප්‍රමාණ දුක් විඳිනවා. ඒ මම කියන එක තුලින් ඉපදුනාට පස්සේ ඒව ඔක්කොම මගේ කරගෙන ඊළඟට සංකල්පමය වශයෙන් එයාට පිහිට කරගන්නවා. ඒක දෙයියොත් දාගන්නවා, බ්‍රහ්මයොත් දාගන්නවා, භූත යක්ෂයෝ ග්‍රහපල ඔක්කොගෙම පිහිටත් ගන්නවා. ඉතින් අනේකාකාර විද තමන්ගේ නොවන දෙයක් තමන්ගේ කර ගැනීම සඳහා ජීවිත කාලෙම මිනිස්සු මහන්සි වෙනවා. මහන්සියලා මහන්සියලා ඇත්ත తත්වේ මොකද්ද? ඒ කිසිවක් තමන්ගේ කරගත නොහැකිව දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් මේක අවබෝධ කරගත්තොත් පින්නතුනේ මොකද්ද අපේ හිතට දැනෙන්නේ? අපේ හිතවල තියෙන අවිද්‍යා සහගත උද්වේග කර භාවය අපේ හිතවලින් දුරස් වෙලා යනවා. තැවෙන ශෝක වෙන අටලෝ දහමේ මහා කම්පනයක් ඇති වෙන ස්වභාවයෙන් අපිට වළකින්න පුළුවන් මේ ඥාන දර්ශනය ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඉතින් දිගින් දිගට අවබෝධ කරගෙන බණ භාවනාවලට සම්බන්ධ වෙලා මේක තේරුම් කරගන්න ඕන. නමුත් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් මේක තේරුම් කරලා දෙන්න ඉන්න ස්වාමින් වහන්සේලා තරි අඩුයි. එනිසා ජීවිතේ ඍණාත්මක කිරීම හෝ ධනාත්මක කිරීම නෙමෙයි අපිට වැදගත්. තත්ථාකාරයේ යථා දර්ශනයෙන් අවබෝධ කර ගැනීම සංකල්ප ඉක්මවා. දෘෂ්ටි ඉක්මවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලින් තොර වූ සීලය දිනු කරන්නයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. දැන් අපි වෘත සීලයක් බවට පත් කරගන්නවා තදින් පංච සීලාදී ධර්ම හරි අල්ලගත්තොත්. ආපේක ස්වාමින් වහන්සේ නමක් සියදි විහානි කරගන්නව ගව ඝාතනේ වළක්වන්න කියලා. වෙන කෙනෙක් ගවයේ ඝාතනය කිරීමේ පාපයයි සිත කරන්නේ. ඒ වගේම ඊළඟට සිද්ධ වෙන දේ තමයි ඒ හාමුදුරු මනුස්ස ජීවිතයක් ඝාතනය කිරීමේ පාපය අත් කරගන්න. එතකොට ගව ඝාතනය කරන පාපයට වඩා දරුණු පාපයක් තමන් සිද්ධ කරගන්නවා. ඒ තමයි අපි මේ පිළිබඳව අනවබෝධය. ඒ වගේම අපේ පින්නතුන් කෝටි ගාණක් වේදම් කරලා වසරකට ගවයෝ නිදහස් කරනවා. හිතනවාද ඔක සාර්ථක වැඩක් කියලා? ප්‍රායෝගික වැඩක් කියලා? එක හරකෙක් හරි මේ රටේ මරණක අඩුවේ කියලා හිතනවාද? නෑ පින්නතුනි. තව තවත් ඔවුන් පෝෂණය ලබා, ශක්තිය ලබා, තව තවත් ගව ඝාතනාගාර විවෘත කරමින්, තව තවත් ඒකෙන් ඔද වැඩෙමින් ඔවුන් දියුණු පවුණු වෙනවා. ගමේ 5000ට විකුණන හරකා කොළඹ 75000ට ගත්තාම, ඉතින් ඒකත් අපි ගව ඝාතනයට කරන උදව්වක් හා සමානව පෙරලෙනවා අපි දන්නේ නැති වුණාට. අපේ බොරුවට අපි ඇත්තටම එහෙම දෙයක් වුණාම ඒක ප්‍රායෝගිකව ඒක එහෙම වෙනවනම් කමන්නේ නැහැ. ඒ කියන්නේ හරක් 10 දෙනෙක් මරන්න හිටපු තැනින් එක්කෙනෙක් ගත්තාම එදාට 9යි නම් මැරෙන්නේ. නමයක් නෙවෙයි ඒ 10ම වැරෙනවායි පිටිපස්සේ ඉන්න හරකා ඉස්සරහට එනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙලා නැහැ පින්නතුනේ. ඉතින් ඒ නිසා අපි හොඳටම තේරුම් කරගන්න ඕනේ කොතනින්ද අපේ ධර්මයේ වෘත සීලයක් බවට පත් වෙන්නේ නැතුව මේ දෘෂ්ටි ඉක්මවා යන සීලයක් බවට පත් කරගන්නේ කියන අපේ ඥාණය ඇති වෙන්න ඕන, පෞර්ෂය ඇති වෙන්න ඕන, ගුණය හට ගන්න ඕන, දර්ශනය හට ගන්න ඕන. ඉතින් පින්නතුනේ මෙන්න මේ ධර්මයේ තේරුම් කරගන්න ඕන අද සම්මා දිට්ඨියට තියෙන උපකාර වගේම මිත්‍යා දෘෂ්ටියටත් උපකාරයි. මොකද ඔක්කොම ආගම් එකයිලු. ඔක්කොම පූජකයෝ එකයිලු. නෑනේ ප්‍රාණඝාත කරන පූජකයෝ ඉන්නවා ප්‍රාණඝාත නොකරන අය ඉන්නවා. එතකොට ප්‍රාණඝාතය නොකරන පූජකයාට සලකන විදියටම ප්‍රාණඝාත කරන කෙනාට අපි සමව සලකන්න ඕනද? නෑ. ඒගොල්ලෝ ඊටාම ප්‍රාථමික පහත් අය හැටියට සලකන්න ඕන වෙනතුනේ. අපි එහෙම කරන්නේ නැතුව මේ උසස් වූ කෙනා පහත් මට්ටමට ඇද දාලා අපි ඔක්කොම එක සමානයි කියලා හිතන්න පුරුදු වෙනවා. ඉතින් සමාජයත් තුළ පාපේ හෙලා දකින්න විතරයි පින්නතුනේ පාපේ දුරු වෙන්නේ. අසමගිය හෙලා දකින්න විතරයි අසමගිය නැති වෙන්නේ. යුද්ධය හෙලා දකින්න විතරයි යුද්ධය නැති වෙන්නේ. ඒ නිසා අපි පාපේ හෙලා දකින්න අසමගිය හෙලා දකින්න අවඩදායිත්වය හෙලා දකින්න සහ මිත්‍යා දෘෂ්ටිය හෙලා දකින්න පිරිසක් බවට පත් වෙන්න ඕන. එහෙම නැතුව මිත්‍යා දෘෂ්ටියත් එකයි සම්මා දිට්ඨියත් එකයි කියලා වැඩ කරොත් එහෙම ඒ ඇත්තන්ට යන්න සිද්ධ වෙන්නේ මරණයෙන් පස්සේ අවීචි මහා නරකයට දුක් විඳින්න යන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මේ මිත්‍යා දෘෂ්ටිය හේතුවෙන් අනාගතයේ අපේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ විනාශ වෙනවා. රුවන්වැලි සෑය පුපුරවා දමනවනේ. ඉතින් එවැනි තත්වයක් ඇති කරන්නේ නැතුව අපි දීර්ඝකාලීනවත් මේ පාපයට මිත්‍යා දෘෂ්ටියට උදව් නොකරන සම්මා දිට්ඨියට උදව් කරන බුද්ධියක් ඇති කරගන්න ඕන. උපාය මාර්ගික ඥානයක් තියෙන්න ඕනේ කියනක අපි කියන්නට ඕන. ඊළඟට පින්නතුන්ට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ කාන්තිය එහෙම නැත්නම් මේ ඉවසීම කියන ගුණයත් එහෙම නැත්නම් මේ නිර්වාණය කියන ගුණයටත් මේ කාන්ති කියන වචනය පාවිච්චි කරනවා පින්නතුනේ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ඉවසීම? මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ නිර්වාණය කියන එක අපි හොඳින්ම තේරුම් කරගන්න ඕන. පින්නතුනේ දුක හඳුනගන්න පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය ඇතිවන්නේ ඉන්ද්‍රයන් සදායතන මුල් කරගෙන. මොනවද සදායතන? ඇස කන නාසය දිව ශරීරය. අපි ලොකු දුරකට අභිධර්ම වලට යන්න ඕනේ නැහැ. මෙන්න මෙතෙන්ට මේ පංච උපාදානස්කන්ධයයි මේ සදායතනයි කියන මෙන්න මේ දෙක ඉක්මවන්නට අපේ ගුණයක් අපේ නුවණක් අපි හදමු. එය ඉක්මවීමම මුළු බුද්ධ ශාසනයම දැනගත්තා හා සමානයි පින්නතුනේ. අපිට අපේ ඉන්ද්‍රයන් සය ඉක්මවන්න පුළුවන් නම් මේ පංච උපාදානස්කන්ධ ඉක්මවන්න පුළුවන් නම් අන්න පින්නතුනේ අපි මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වෙනවා. මොනවද මේ මිනිස් මොලයක් ඇතුලේ තියෙන්නේ පින්නතුනේ? දෘෂ්ටි. දෘෂ්ටි තිබෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි නැති කර ගැනීමෙහිවත් සම්මාදිට්ඨිය පුරුදු කරන්ට. එතකොට මිනිස් මනසක් තුල මොනවද මේ පවතින්නේ? සංකල්ප. ආගම් ලෝකෙ කොච්චර තියෙනවද? 700ක් 800ක් විතර ලෝකේ ආගම් තියෙනවා. ඔක්කොම මොනවද? මනක්කල්පිත. මනක්කල්පිත ආගම්. ඉතින් අපි ඔක්කොම ආගම් එකයි කියලා කියනවා. සමහර ඒවාට පංච බිලි පූජා, මිනි බිලි පවා ඒකේ දෙනවා. සත්ව ඝාතන, සත්ව හිංසා කරන ඒ ආගම්. ඒ කියන්නේ මේ ලෝකේ ආගම් කියන ඒවා තමයි වැඩිපුරම ළමා ඉතින් උල්ලංඝනය කරනවා, කාන්තා ඉතින් උල්ලංඝනය කරනවා, මානවයා ඉතින් උල්ලංඝනය කරනවා, සත්වය හිංසාවන් ආදී සිද්ධ කරන්නේ මොනවද? වැඩිපුරම ආගම්. ඒ නිසා මුළු මහත් ලෝකෙටම හෙනයක් වෙලා, ප්‍රශ්නයක් වෙලා තියෙනවා ආගම්. ඒ නිසා ආගම කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හිංසාවෙන් දුරවීම, අකුසලයෙන් දුරුවීම තුලයි ආගම කියන එක පවතින. එහෙම නැතුව මේ අකුසලාදී ධර්මවල යෙදෙනේවත් ආගම් නෙමේ. එහෙනම් ඉතින් ඕන මංකොල්ලකාරයෙකුට වුණත් ආගමක් හදාගෙන මගේ ආගමේ හැටියට අනිත් කෙනාගේ මුදල් මංකොල්ල කෑමේ අයිතිය තියනවා කියලා එයා මංකොල්ලකයි. ඉතින් ඒ නිසා එවැනි මෝඩ තැනකින් ආගම් තෝරගන්නේ නැතුව අපි ක්‍රියා කරන්නට අපි පුරුදු වෙන්නට ඕනේ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ මේ උදාහරතර පෙන්වන මේ නිර්වාණ ධාතුව තේරුම් කරගන්නට ඔබේ තුල විශේෂයෙන් සිටීමේ ගුණයක් පහළ කරගන්න ඕන. විශේෂයෙන් සිටන ගුණයක් තියෙනවා. මේකට කියනවා අදිචිත්ත අදිඥාන කියන ගුණයක් තියෙනවා. ඒ නිසා අපි අදිචිත්ත අදිඥාන කියන ගුණ ලක්ෂණ පුරුදු කරගන්නට තේරුම් කරගන්නට අපි මහන්සි වෙන්නට ඕනේ පින්නතුනේ. කොහොමද මේ අදිචිත්තයක් අදිඥානයක් කියන එක අපි තුර ඇති කරගන්නේ? ඔබට තියෙන ඥාණයට කියන නම තමයි කුමක්ද? ඉන්ද්‍රිය ඥානය. මොකද්ද කියන්නේ? ඉන්ද්‍රිය ඥානය කියලා. ඇයි ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ පින්නතුනේ? මේ ඉන්ද්‍රියන් වලින් ලබාගත් දැනුම තමයි ඔබ සන්තකව පවතින්නේ. ඒ නිසා ඔබේ ඥානයට කියන්නේ ඉන්ද්‍රිය ඥානය. ඔබ ආගමක් ගත්තත්, ජාතියක් ගත්තත්, වර්ගයක් ගත්තත්, ඒ හැම දෙයක්ම තමන්ගේ ඔළුවට අරගෙන තියෙන ඔය ඉන්ද්‍රියන් ඔස්සේ ගත්ත දැනුම. ඉතින් එකිනෙකා එක එක දේව විශ්වාස, එක එක සංකල්ප විශ්වාස, එක එක ස්වර්ගස්ත වීම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉන්නේ කොහෙද, යන්නේ කොහාටද කියලා ඇඩ්‍රස් දන්නේ නැති නිසා ඒගොල්ලෝ මරණින් පස්සේ අනාථ වෙලා කරපු පව් වලට මිත්‍යා දෘෂ්ටියට සතර අපායට වැටෙනවා. ඒක තමයි ස්වභාවය පෙන්නුතුනේ. ඉතින් අපි හිතනවා යම් යම් පූජකයෝ කියනවා මෙන්න මෙහෙම සත්ව ඝාතනය කළාම දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් කියලා. හැබැයි මෙන්න මෙහෙම කියලා. දැන් ඔබ දැක්ක පෙන්නුතුනේ මහා සත්ව ඝාතනයක් නේපාලයේ සිද්ධ කළා. කොහොමද? කර්ම විපාක මගින්ම මහ පොළොව දෙදරලා හිමාල පර්වතයේ අඩි ගානක් පල්ලෙහාට බහින විදියට මහා භූමිකම්පාවක් සිද්ධ වෙලා ඒ මුළු පළාතම දෙදරා ගියා පින්නතුනේ. ඒ නිසා ආත්ම සංවේදීව පවපින තෝරගන්ට තේරුම් කරගන්ට ඕනේ පින්නතුනේ. ඒ නිසා මේ සිටි ලක්දරනේ සිද්ධ වෙන මහා මිත්‍යා දෘෂ්ටික පාප කර්ම නිසා මේකත් ගිලෙන්නට ඉඩයි මේ මෝදයට. මේව වැලැක්ව ගත්තේ නැති වුණොත් පින්නතුනේ ඒ පාප උහුලන්න බැරි වෙනවනේ. මහ පොළොවට උහුලන්න බැරි පාප කරන ආගම් නාමයෙන්. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියට උදව් කරන දේශපාලඥයෝ වේවා, උන් සියලුම දෙනාම ඇස් පියා ගන්නකොටම අවීචි මහා නරකයේ උපදින්නේ. මොකද හේතුව සම්බුද්ධ ශාසනය වනසන මිත්‍යා දෘෂ්ටිකයන්ට රුකුල් දීමේ වරදට පින්නතුනේ. ඔවුන්ගේ මනස කවදක හරි විඳවනෝ ඒ පාප කර්ම වලට. ඒ නිසා අපි හිතන්න හොඳ නෑ. මිත්‍යා දෘෂ්ටිකයන්ට මිත්‍යා දෘෂ්ටිය කරන්න අයිතියක් තියෙනවා, සම්මා දිට්ඨියට සම්මා දිට්ඨිය කරන්න අයිතියක් තියෙනවා. ඒක පුදුම ලෝකයක් දෙන්නොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා දුන්නේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න, මිත්‍යා දෘෂ්ටිය පළවා හරින්න, මිත්‍යා දෘෂ්ටිය මැඩපවත්වන්න කියන කාරණය පින්නතුනේ. එසම මිනිස්සුන්ගේ මොලේ හදන්න ඕන, ගුණේ හදන්න ඕන. ඉතින් මේ රටේ යම් ආරවුල් වැඩි නම්, ප්‍රශ්න වැඩි නම්, මේ නොයෙකුත් නොයෙකුත් ගැටලු වැඩි නම් ඒකට හේතුව මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය පින්නතුනේ. සම්මා දිට්ඨියක් ඇති තැන මේ කිසිවක් නෑ. සම්මා දිට්ඨිය ඇති තැන තියෙන්නේ සතුට, සමාදානය, සහජීවනය සහ සතුට, සැනසිලිදායක ජීවිතය. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් ඇති තැන හැම මොහොතකම මානසික පීඩාව. මේ ලෝකේ තියෙන ඉහළම තත්වයට ආවහම පින්නතුනේ යාට ආගම් කියන දෙයක් නෑ. ඒ වගේම ಜಾති කියන දෙයක් නැහැ, වර්ග කියන දෙයක් නැහැ. ඔක්කොම එක සමානයි කියන එක නෙමෙයි. කිසිම ಜಾතියක් නැහැ ලෝකේ. ಜಾතින් ඔක්කොම එකයි කියලා ಜಾති ભેද හදන එකනේ අපි වෙන්නේ මේ රටේ. ಜಾති ඔකයි කියලා හැමදාම ಜಾතින්ගේ අයිති දෙන්න ගිහිල්ලා වෙනම ಜಾතික ඉස්කෝල, වෙනම ಜಾතික පළාත් හදන්න ගිහිල්ලා තව ಜಾතිවාදී වැඩි වෙනවා. මේ ලෝකේ ಜಾතියක් නැහැ. මිනිස්සු හැටියට අපි සංවර්ධනය විය යුතුයි කියන තැනට එන්න ඕනේ. මේ ලෝකේ ආගම් කියලා හිම ප්‍රභේද හදන්න හොඳ නැහැ. මිනිස්සු හැටියට සංවර්ධනය විය යුතුයි කියන තැන ප්‍රමුඛ ස්ථානයේ බවට පත් කරන්නට ඕනේ. ඒ නිසා අන්න ඒ වගේ උදාාර චින්තනයකින් මිසක් නැගී හිටින්නට පුළුවන්කම තියෙන්නේ මේ අඥාන ක්‍රියාකාරකම් වලින් අන්නවන බග අපි හොඳටම තේරුම් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඔබ කළ යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි සම්මර්ෂණ ඥානයෙන් ධර්මය සෙවීම, විමර්ශන ඥානයෙන් ධර්මය සෙවීම. එහෙම නැත්නම් විදර්ශනා ධුරේ යෙදෙනවා කියලා කියන බොහොම අවදියෙන් ජීවිතේ දිහා බලන පින්නතුනේ. අවදියෙන් ජීවිතේ දිහා බලන කෙනෙකුට ආත්ම සංවේදීතාවය කියන එක හට ගන්නවා. මොකද ආත්ම සංවේදීතාවය කියන්නේ හිත කියන දේ, හිත පවසන දේ, හිතට දැනෙන දේ, ගතට දැනෙන දේ ඉතාම හොඳට දැනෙන්න පටන් ගන්නවා පින්නතුනේ. ඒකට කියනවා ආත්ම සංවේදීතාවය. අත්තානං උපමංකත්වානේ, තමන්ව තමාව උපමා කරගන්න. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම තමාව තමා උපමා කරගන්න නම් සත්ව ඝාතන කරනවද? හිංසන පවත්වනවද? එහෙම හිංසන පවත්වන්නේ නෑ. තමාව තමා උපමා කරගත්තේ නෑ. බෞද්ධා බෞද්ධ කියලා මේ පැත්තක් අරගෙන නෙමෙයි අපි කියන්නේ. කවුරු සත්ව ඝාතනය කළත්, කවුරු හිංසනය අනුමත කළත්, ඒ හිංසනේ හේතුවෙන් ඔවුන්ට කර්ම විපාක අනිවාර්යෙන් සැලසෙනෝ. දැන් මම බුද්ධාගමේ කියලා බුද්ධාගමේ කාලසටහනට අනුව නෙමේ සසර විසඳෙන්නේ. මම ආරාගමේ කියලා ඒ ආගමේ කියලා තියෙන විදියටම නෙමේ සසර විසඳෙන්නේ. ඔබ කරන ලද කුසලා කුසල විපාක අනුවයි තමන්ගේ සංසාරය විසඳෙන්නේ. දැන් ඒකාගමක කියනෝ මලාට පස්සේ සංසාරයක් නැහැ කියලා. සංසාරයක් නැති වෙනවද එතකොට? එහෙම වෙන්නේ නැහැ. මලාට පස්සේ අපි දෙයියන්ගේ අතරට යනවා කියලා කියන. යයිද දෙයියන්ගේ අතරට? එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් මාත් එහෙම වෙනවනේ. මට ලේසි නේ. ඉවන් දකින්න තරම් අමාරු නැහැ කියලා. ඒ නිසා දුෂ්කර වුවද අපි සත්‍ය මාර්ගයේ ගමන් කළ යුතුයි. ඒ මාර්ගේ යන්නේ නැතුව කෙටි මාර්ගයක් හැටියට ගමන් කරන්න ගියොත් එහෙම ඒක රෙවටීමක් පමණයි තියෙන්නේ නේද? දැන් අපි කියනවා කවුරු හරි කිට ඇයිලන්ඩ ගහලා කියනවා ඔයා රුපියල් 1500ට මම ඕස්ට්‍රේලියාවට යවන්නම් කියලා. එතකොට මොකද වෙන්නේ? ඇත්ත කතාව තමයි ඒකේ ගුවන් ටිකට් පතක් හෝ මොනවාක් හෝ ඒ මුදලකට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ යාට? එයා රැවටීමකට ලක් වෙනවා පමණයි. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන කාරණේ තමයි නිවැරදි තත්වාකාර తত্ত্বය. සමේ තත්වාකාර తত্ত্বය තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්ත තැන පින්නතුනේ අපිට හැකියාව තියෙනවා අර නිවැරදි මාර්ගය තුලින් සැබෑ සාර්ථකත්වයේ කියන එක උදා කර ගැනීම සඳහා. දැන් ඔබේ දුක හඳුන ගන්න පොතට යන්න ඕනේ නෑ. ඒ දුක ඔබ තුලින්ම ඔබට හඳුන ගන්න පුළුවන්. ඔබේ සිත ඔබට පීඩා දෙන තැනත්තා නොවේද? ඔබේ සිත ඔබට පීඩා දෙන තැනත්තා. මේ සිත පීඩා දෙන නිසා කෙනෙකුට උවමනා වෙනවා මේ සිත ඉක්මවා කටයුතු කරන්න. එහෙම නැත්තම් මේ සිත දුරු කරන්න, මේ සිත මෙතනින් අයින් කරන්න. ඔය සිත උතනින් අයින් කරන එක ලේසි නෑ පින්නතුනේ. හැබැයි නුවණ තිබුණොත් අමාරුත් නෑ, නිවැරදි ගුරු උපදේශ ලැබුණොත් අමාරුත් නෑ පින්නතුනේ. ඔය සිතට දෙන ආහාර ටිකක් තියෙනවා. ඒ තමයි දෘෂ්ටි සංකල්ප. එමත් නැත්තම් අපි කියන මනෝ සංචේතන ආහාර කියලා එකක් අපි සපයනවා. දෘෂ්ටිගත වීම නිසා සපේනේ මනෝ සංචේතන ආහාර නිසා තමයි ඔය සිත වැඩෙන්නේ. අපිට හැකියාව ලැබෙනවා නම් මේ මනෝ සංචේතන ආහාර කියන එක මේ සිතට සපයන්නේ නැතුව අන්න යාට පුළුවන් මේ ඉන්ද්‍රියන් වලින් එහාට පිබිදෙන මනසක් වර්ධනය කරගන්න. ඔබ දැකලා ඇති බුදු පිළිම වහන්සේ නමක්ගේ හිස මුදුනේ තියෙන පොඩි නෙළුම් මලක් වගේ එකක්. පරණ පිළිම වහන්සේලාගේ තියෙන මේ අලුත් අය ඕක දන්නෙත් නෑ මොකද්ද ඕක කියලා. ওই නෙළුම් මලෙන් අදහස් කරන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය විෂය නොවන ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ලෝකෝත්තර ඥානය. එහෙම නැත්නම් නිර්වාණය කියලා. ඒක සරල කලා නිර්මාණයක් පින්නතුනේ. ඒක මෙන්න මෙහෙමයි කලා නිර්මාණය ඇති වෙන්නේ. බලන්න මඩ දිය ඉක්මවා පිපෙන නෙළුම් මල. ඉන්ද්‍රිය විෂය ඉක්මවා ලොව දකින ඥානය කියන එක මේ දෙක ගලපන්න උත්සාහ කළ කලාකරුවා. ඒක සාර්ථකයි. ඔක පරණිම පිළිනවල අපිට පින්නතුනේ දකින්න තියෙන හිසට සම්බන්ධයක් නැතුව බිත්තියේ ඉඳලා ගෙනාපු කම්බි කූරක තනපු නෙළුම් මලක් පරණිම විහාරවල දකින්න ගියොත් ඔබට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම් හිසේ ඉඳලා අඟල් කීපයක් උඩට අඟල් භාගයක් හෝ අඟලක් විතර උඩට අරගෙන ඇවිල්ලා නෙළුම් මලක් හැටියට සකසනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ හිසට සම්බන්ධයක් නැතුව පිපිච්ච දෙයක් වෙනවම පවතින ඥානයක් කියලා. එහෙමනම් ඔබට පවතින ඥානය ඉන්ද්‍රිය ඥානය, මේ ලෝකෝත්තර දර්ශනය අවබෝධ කරගත්තහම පවතින ඥානේ ඉන්ද්‍රිය විශේෂිකමෝ ඥානේ. දැන් මේක ධර්මයේ ඇයි මෙච්චර කියන අපිට අවබෝධ කරගන්න බැරි? අපි වෙනතුරු හින්දු ධර්මවලයි බෞද්ධ ධර්මවලයි කවලම් වීමක් සිද්ධ වුණා. බුදුහාමුදුරු නොකියපු ගොඩාක් දේවල් අපි බෞද්ධකමයි කියලා අල්ලගෙන තියෙනවා. ඒකෙන් නිකන් ඉන්නේ පීඩාත් විඳිනවා. ඒ පීඩා විඳීම නිසා සමහරලාට අපිට ඍණාත්මක ව්‍යාකූල මනසක් හටගන්නත් සමහරලාට ඒක හේතු වෙලා තියෙනවා. ජීවිතය පිළිබඳව අවතක්ෂේරුවෙන් බලන්නට තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය, පෞරුෂය, අභිමානය කියන එක පහළට දාගන්නත් මෙන්න මේ වෘත සමාදාන කියන දේවල් එකතු වෙලා තියෙනවා. ඒ නිසා විශිෂ්ට චින්තනයෙන් යුතුව නැගී සිටින්නද දීපු ධර්මය යම් තැනක පුතඥයාගේ විග්‍රහය තුළ අන්ධභාවයට පත් වුණු තැන යම් කිසි ව්‍යාකූල තත්වයකට පත්වීම නිසා තමයි බෞද්ධය තුළ යම් අඩුපාඩුවක් තියෙනවා නම් තියෙන්නේ. බෞද්ධයන් තුල යම් පිරිහීමක් තියෙනවා නම් ඒ පිරිහීමට වග කියන්න ඕන විශේෂයෙන් මේ බෞද්ධ නායකත්වය විසින්. නායක ස්වාමින් වහන්සේලා වෙන භික්ෂුන් වහන්සේලා වෙන පිරිස ඒ බෞද්ධයාගේ පිරිහීමට වග කියන්න ඕන. එතකොට ජාතියක් හැටියේ ලෝකෙ ඉතාම වඳ වෙලා යන දෙවෙනි ජාතිය බවට ලෝකෙ බවට පත් වෙලා තියෙන මේ සිංහලයා කියන පොඩි පිරිස ඒ බෞද්ධ ධර්මයේ තියෙන න්‍යායන් වල අඩුපාඩුකම් නිසා ඒ වගේම ඔවුන්ට නිසි සංස්කෘතික පිළිවෙතක් නැහැ, ආර්ථික සංවර්ධන ක්‍රමවේදයක් හා ඥානයක් දීලා නැහැ. හුදු අපි පින්කම් කියන මායිමක් පමණක් ඔවුන්ගේ ඔළුවට දීලා කටයුතු කිරීම නිසායි කියන එක අපි අනිවාර්යෙන් අවධාරණයෙන් කිව යුතුයි. ඒව වෙනස් කරගත්තේ නැති වුණොත් අපේ බෞද්ධ සමාජයේ අර පිරිහි යන වඳ වී යන පළවෙනි ජාතිය බවට තව අවුරුදු 10කින් 20කින් බවට පත් වෙනවා. ඊට පස්සේ තව අවුරුදු 50ක් ගියපු ගමන් ලෝකේ නැතර නැති වුණු තැන් තැන් වල පොඩ්ඩක් ජීවත් වෙන මිනිසුන් බවට පත් වෙනවා. එතකොට මේ ජාතික පිරිහීමක් හැටියට මෙහෙම පත් වෙන්නට හේතුව පිරිහෙන ආකාරයට ධර්මය අල්ලගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ධර්මය කෙනෙක් ගන්නවයි කියන එක ජීවිතේට, නැත්නම් ආගමක් කෙනෙක් ජීවිතේට ගන්නවයි කියන එක බුදුහාමුදුරුවෝ ගන්න ඕන ක්‍රමය පෙන්නවා. ණයක් අල්ලනවා වගේ වැඩක් කියලා කියනවා. ඒකට හේතුව ණයා නිසි තැනින් අල්ලන්න ඕන. කොහොමද? ඒ කියන්නේ Tamanට හානියක් වෙන්නේ නැති වෙන්න විදියටයි ණය අල්ලන්න ඕන. ණය Tamanට හානියක් වෙන තැනින් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒ ආගම හේතුවෙන්ම ඒ ඇත්තෝ පිරිහීවටපත් වෙනවා. ඒ නිසා බුද්ධ ආගම ඔබට සහනයක් වන්න, දියුණුවක් වෙන්න, සාර්ථකත්වයක් ලබන්න තැනින් අල්ලගන්න. එතකොට ඔබට මෙලවත් සන්තෝෂේ වෙන්න පුළුවන්, සසරත් සන්තෝෂ කරගන්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ. බුදු දහම නිසා බැටකන කෙනෙක් නෙමෙයි, බුදු දහම නිසා සැනසෙන කෙනෙක් බවට පත් වෙන්න ඔබට වගකීම තියෙනවා. ඒ වගකීම ඔබ දරා ගන්න. ඒ වගකීම තේරුම් ගත්ත ස්වාමින් වහන්සේලා ඒ සාර්ථකත්වයේ ලබනවා. තේරුම් ගත්ත මේ උපාසක උපාසිකාවන් ඒ සාර්ථකත්වයේ ලබනවා. ඒ නිසා ඔබේ ජීවිතේට සහනයක් වෙන්නම ධර්මය නිසි තැනින් අල්ල ගන්න. එතකොට ඔබේ ජීවිතේ ලස්සන කර ගන්න, සාර්ථක කර ගන්න හැකියාව තියෙනවා. අපිට අද නිවන් දකින්න බැරිද පින්නතුනේ? අද අපිට නිවන් දකින්න පුළුවන්. කොහොමද මේ නිවන් ධර්මය අපි අවබෝධ කරගන්නේ? අපිට හැකියාව තියෙන්න ඕන ගතින් නොව සිතෙන් අතහරින්නට. ගතින් නොව සිතෙන් අතහරින්නට. ඇත්තෙම ගතින් අතහරින එකද ලේසි, හිතෙන් අතහරින එකද ලේසි? හිතෙන් අතහරින එක තමයි පින්නතුනේ බොහොම අමාරුම කාරණේ. සිතෙන් අතහරින එක තමයි බොහොම අමාරු කාරණේ. අපි හිතෙන් කොහොමද යමක් අතහරින්නේ? ඒක පින්නතුනි අතහරින්න ගියොත් අතහරින්න බෑ. අල්ලගන්න ගියොත් අල්ලගන්නත් බෑ පින්නතුනි. ඒ නිසා පින්නතුනි අපි කල්පනා කරලා බලන්න ඕන කොහොමද මේක මේ සංසාර සාගරේ තරණය කළේ බෝසතාණන් වහන්සේ? තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. මොකද බලන්නේ නුවණ යොදවා මොකද්ද මේ තියෙන අපූර්ව ධර්මයේ? ඒ ධර්මයේ පිළිබඳව අවධානය යොමු කරන විට අපේ හිත සහනශීලීත්වයට පත් වෙනවා, සංසුන් බවට පත් වෙනවා. ඒ නිසා දහමට සිත යොමු කරන්න, දහමට නුවණ යොමු කරන්න. යොමු කරන විට ඒ ධර්මයේ සහනය, ඒ දහම් දොරටුව විවෘත වීමත් සමගම අප වෙත ගලාගෙන එනවා. තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. එහෙමනම් අපි යමක් හිතෙන් අත්හරින්න නම් දෙයක් අල්ලගන්න ගිහිල්ලා හරියන්නේත් නැහැ, අතහරින්න ගිහිල්ලා හරියන්නේත් නැහැ. දැන් අතහරින්න කියලා කිව්වහම ඒක අතහරින්න බැරිම වෙනවා. දැන් උදාහරණයක් ගේමු. පිරතුන්ට අපි මතක් කරනවා මේ කොස් අමතක කරන්න කියලා. දැන් මොකද වුනේ? දැන් කොස් මතක් වුණා. ඒවන අපි මේ ලෝකේ අමතක කරන්න කියලා උත්සාහ කරන තැන සිද්ධ වෙන්නේ මතක් වීම. ඊළඟට මතක් කරගන්න කිව්වත් මතක් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ මෙන්න පංච උපාදානයක් තියෙනවා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් රූප මැවුණා. සංඥා සංකාර විඥාන වේදනා කොස් පිළිබඳව නැද්ද? අගේ සියල්ලක්ම රසයේ ගුණය ඔබ දන්නවා. එහෙමනම් අපිට මේ පංච උපාදානස්කන්ධය ඔස්සේ ඒ කාරණේ මතක් වුණා. ඒ කාරණේට අනුරූප වූ චේතනා සංකල්ප දෘෂ්ටි තියනවාද? ඒ හැම දෙයක්ම අපේ මනස තුල ජනිත වෙනවා. අපි හිතුවම මිනිස්සු 10 දෙනෙක් ඔබ අඳුරන මිනිස්සු 10 දෙනෙක්ගේ නම් කියාගෙන යනවා. ඒ 10 දෙනා මතක් වෙනකොට එක්කෙනාගෙන් එක්කෙනාට වේදනාව වෙනස්, සංඥාව වෙනස්, සංස්කාරය වෙනස්, විඥානය වෙනස් වෙනවා. අපේ මුහුණේ ඉරියව් වලින් පහ වෙනස් වෙනවනේ. අර පුජ්‍යල තරහකාරය මතක් කරාම මෙහෙමයි, මිත්‍රයෙක් මතක් කළාම මෙහෙමයි, තමන්ගේ දුවදරුව මතක් කළාම මෙහෙමයි මෙහෙමයි කියලා. අන්න අපේ මනසේ මේ කුඩා සිද්ධාන්තය තේරුම් අරගෙන අපිට මේ බුදුරජාණන් වහන්සේ ගත්ත අපූර්ව දර්ශන මාර්ගයෙන් එපිටට යන්නට හැකියාව තියෙනවා. අපේ මනසින් එපිටට යන්නට හැකියාව තියෙන බුදුහාමුදුරන්ගේ මේ දර්ශන ක්‍රමවේදයෙන් පින්නතුනේ. මේක අද්භූත ධර්මයක්, අසිරිමත් ධර්මයක් පින්නතුනේ. මේක ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් මිස මතක තබාගෙන සිටීමට තියෙන කාරණයක් නොවේ. ඒ කියන්නේ කරතියන් යන්න තියෙන දෙයක් නෙමෙයි මේක. ප්‍රයෝජන ගන්න තියෙන දෙයක්, ඔබේ මනස විසුද්ධියට පත් කර ගන්න තියෙන දෙයක්. ඔබට ඔබගේ චින්තනයේ අභිභව සිතන්ට පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. ඔබට ඔබේ දැකීම ඉක්මවා දකින්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. කල්යාණ මිත්‍රත්වයක් විසින් විශේෂ ධර්මයක් අනුශාසනයක් ඔබට කළොත් පමණක් ඔබේ ඉන්ද්‍රියන් ඔබට ඉක්මවන්න පුළුවන්. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ 100%යි. මේ පිළිබඳව අපි දේශනා කරලා අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා දේශනා 100 ගණන්. ඒ වගේම අනිකුත් හොඳ සාමීන් වහන්සේලා ඉන්නවා මේ නිර්වාණ ධර්මයන් පිළිබඳව කියා දෙන. ඒවා දැඩිව තේරුම් අරගන්න ග්‍රහණය කරගෙන ධර්ම අවබෝධයේ පිණිස ඔබ මහන්සි වෙන්න පිණිස ඒකෙන් ඔබට ආර්ථික වාසි ලැබෙනවා, ඒ මානසික සහනය ලැබෙනවා, ජීවිතේ ලස්සන වෙනව පින්නතුනේ. අපිට කියනවා මේ ධර්මයේ ඇසීම නිසා ස්වාමීනි අපේ ජීවිත සහනශීලී වුණා, අපේ ප්‍රශ්න අපි හැම දෙයක්ම විසඳගත්තේ ධර්මයේ එක්ක, අද මම මෙතන ඉන්නේ ධර්මයේ නිසා කියලා. ඒකට හේතුව ධර්මයේ නිසිතැනින් අල්ලගෙන, ධර්මයේ සහනශීලී වෙන තැනින් අල්ලගෙන තමයි ජීවිතේ. ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයට සහ අසාර්ථකත්වයට වගකීයුත්තා තමාම වග හොඳින්ම තේරුම් කරගන්න ඕනේ පින්නතුනේ. ඔබේ සාර්ථකත්වය ඔබ සතුයි, ඔබේ පරාජයත් ඔබ සතුයි, ඔබේ නුවණ මෙහෙවන විදියට, සතිය සමාධිය ගුණය වඩන විදියට, අවදිය ඇති කරගන්න විදියට, පවෙන් දුරු වෙන තරමට, කුසලයේ වැඩෙන තරමට ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. අවඩක් වෙන දේ, අනර්ථයක් වෙන දේ, පවක් අකුසලයක්, යහපතක් වන දේ, ශාන්තියක් වන දේ, පිනක් කුසලයක් කියලා කල්පනා කරගෙන යහපතක්ම වෙන්නට මඟ පාදා ගන්නට කල්පනා කළ යුතුයි කියන අදිෂ්ඨානය පින්නතුනේ මේ ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් ඔය පින්නතුන් බලාපොරොත්තු වන්න. තව දුරටත් දිගින් දිගට ධර්මයේ නියැලෙන්නට මහන්සි ගන්න කියන කාරණේ අපි මතක් කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ම සලසේවා. සදහවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූයේ අතුරුගිරිය සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය, ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. සදහවතුනි, ශ්‍රී ලංකාවේ.